ධර්ම දේශනාව. අද දින ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුත්සැල්ල ශ්‍රී පුණ්‍යෝධිහාරාමාධිපති හෙලන්පෙන් සේවා සංවිධානයේ සභාපති VIP ගුවන්විදුලියේ හෙළහඬ ආගමික වැඩසටහනන්සේ අධ්‍යක්ෂ පූජ්‍යපාද බෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. සමන්ත චක්‍රවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අත්තිබික්ඛවේ කම්මං අකන්නං අසුකං අකන්න අසුක්ඛ විපාකං කම්මක්ඛයා සංවත්ථති තී. සදහවතුනි, අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ පවතින කර්ම සූත්‍ර හතක් ආශ්‍රයෙන් අප විසින් ධර්මානුශාසනාවක් කරනු ලැබුවා. මේ සූදානම් වෙන්නේ එහි ඉතිරි කොටස පැහැදිලි කරන්න. ඉතිරි කොටස පැහැදිලි කිරීමට මත්තෙන් මෙතෙක් පැහැදිලි කොට කළා වූ කොටස පිළිබඳව යලි පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යයි කියලා මා කල්පනා කරනවා කිටියෙන්. මේ සමාජයේ විවිධ මත දරනා ඉන්නවා. මත සියල්ල නිවැරදිව වන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ යම්කිසි අතාර්ථයක් දේශනා කළසේක්ද, ඒ අතාර්ථය හමුවේ විශ්වාසවලට හෝ මතවලට ඇති තැනක් නැහැ. යථාර්ථය කුමක්දයි තේරුම් ගන්න වෙන්නේ. ඒ අනුව බුදුසමයේ මේ කර්ම සූත්‍රවල වදාරලා තියෙන කරුණක් තමයි කර්ම සහ විපාක සම්බන්ධ කරලා. විපාක කියන එක මේ මොහොතේ නෙවෙයි, ඉදිරියේදී. කවද හෝ විපාක. කර්මවලට විපාක. ඒ කර්ම විපාක කියන එක බුදු සමය නෙවෙයි. ඒ නිදෙන එක බුදු සමය. කර්ම විපාක පෘථග්ජනයා විසින් තමන් විසින් කර්මානුව සසරට ඇලෙන හැටි සහ ගමන යන හැටි පිළිබඳව කරන විග්‍රහයයි. දැන් අප සාමාන්‍යයෙන් දන්නේ කර්ම කිව්වම පුණ්‍ය කර්ම අපුණ්‍ය කර්ම කියන විතරයි. නමුත් මේ කර්ම සූත්‍රවල ඊට වඩා වෙනස් ආකාරයෙන් පැහැදිලි කරලා තියෙනවා. ඔබ මතක් කරගන්න සති දෙකකට පෙර බදාදා රාත්‍රී දේශනා වූ දේශනාව අතිවික්‍රේ කම්මං කන්නං කන්න විපාකං. එක කර්ම වර්ගයක් තියෙනවා අකුසල කර්ම දුක් විපාක. අන් එකට හිමි වෙන විපාකය. තව එකක් තියෙනවා සුක්ඛං සුඛ විපාකං. යහපත් කර්ම යහපත් විපාක. තව එකක් තියෙනවා අකංනං කන්න සුක්ඛ කම්මං. කලුස දුක නැත්තම් කප්පෙන් පුණ්ඩි පින්පව් එකට කරන කර්ම සහ ඒවට පින්පව් විපාක. නිරේ දෙවියන් අතර මිනිසුන් අතර කියලා මේවට පැහැදිලි කරලා තියෙනවා විපාක හම්බ වෙන්නේ කියන එක. කන්න විපාක වලට නම් නිරය. සුඛ විපාක වලට නම් දෙවියන් අතර. ඇතැම් මිනිසුන් සහ දෙවියන් සහ තවත් සත්වයන් අතර කියන එක කන්න සුඛ විපාක වලට පෙන්ලා තිබෙනවා. දැන් මේ කර්ම සහ විපාක අතර සම්බන්ධතාවය කෙනෙකුට තේරෙන්නේ නැහැ. හොයන්න බෑ. අනික තමයි මේ සමාජයට තේරුම් ගන්න බැරි ගැටලුව. මෙන්න මේ බඳු අවස්ථාවක තමයි බුදු පියාණන් වහන්සේගේ ඉගැන්වීම පිළිබඳව අපි උන්වහන්සේ වදාරලා තියෙන මේ කරුණක් මතක් කරලා දෙන්නේ. මයා සයං අභිඤ්ඤාය සච්චිකත්වා ප්‍රවේදිතානි. මා විසින් මගේ විශිෂ්ට ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කරගෙනයි මේවා දේශනා කරලා තියෙන්නේ. ඒ අන් අයට සයං අභිඥා සත්‍චිකත්තා කියන කොටස නැති නිසා එපමණකින්ම තමන් යම් මතයකට එල්වෙන එක හරිද තේරුම් ගන්න වෙනවා. ඇතැම්ගේ කල්පනාවක් තමයි මේ ජීවිතයේ අවසාන වුණාම එතනින් ඉවරයි. එහෙනම් ඉතින් ආයේ අමුතුවෙන් මහන්සියෙන්ට ඕනකමක් නැහැ ජීවත් වෙලා ඉවරන ඉවර කරගන්න එකනේ. නමුත් මේ කර්ම විපාක කියලා තියෙන්නේ ඉවරයි කියන එක නෙමෙයි. කවදාහරි විපාක. කර්මක්ෂය නොකරන තාක්කල් සංසාරයේ කවදාහරි විපාක. ශරීරය අතර සම්බන්ධතාවය නෙමෙයි එතන වැදගත් වෙන්නේ. ශරීරයේ මේ ගියාට පුද්ගලයා සතු මේ තණ්හා අනුසය. එහෙම නැත්නම් අපි ඔකට තවත් වචනයක් එදමු තේරුම් ගන්න නිදිගත් සිත. ශරීරය මැරේවි. නමුත් මේ මනස මරණයට පත්වන්නේ නැහැ. ඒක ලෝකේ කරන වැඩක් නෙමෙයි. ලෝකෙන් කොහොමත් වෙන්නේ තමා විසින් කරන කර්මෙහි හේතුව තමා ළඟ ඉතුරු වෙනවා. බීජයක් වැපුරුවාම බීජයක් යම් ගසකින් බීජයක් හටගත්තම නැත්නම් ගොයම් ගසකින් ගොයම් ගස මැරුණාට බීජයෙන් යලිත් එබඳුම ඵලයක් ලබා දෙනවා. එබඳුම මේ ඵලයක් ලබා දෙනවා. ඒකෝර ඒක වරදවා ගන්න එපා. මේ ගොයම් ගස තමයි තාත්තා, ඵලය තමයි පුතා කියලා එහෙම. ඒ වගේම කියලා. මේ කර්ම බීජ කියන කොටස අර වගේ bitteri වගේ පෙනෙන්නේ නැති වුණාට කර්ම රැස් කිරීමේදී ඔව් මිනිස් සමාජය තුළ සිදු වෙන දෙයක්. මට නම් වැටහෙන්නේ මිනිස් සමාජයේ කර කර්ම වලට විපාක තමයි අපාය, දිව්‍ය ලෝක, මනුස්ස ලෝක, බ්‍රහ්ම ලෝක ඔක්කොම කියලා කියන්නේ. කර්ම කරපු අය ශරීරයක් ඇතුව හෝ ඝනසිරුරක් නැතුව හෝ විපාක. මෙහි කර්ම රැස් කරපු අයට අර කියපු ආකාරයට පව්කම් කළොත් දුක්ඛ විපාකය, පින්කම් කළොත් පින් විතරක් විපාක දෙන සුගති ගාමී තැන්, පව්පින් කළොත් මිනිසුන් සහ සමහර දෙවියන්සේ දැප දුක් විපාක. එතකොට විපාකය බුදුරජාණන් වහන්සේ දෙනවා හෝ කවුරු හරි මධ්‍යස්ථානයක් මෙහෙවනවා නෙමෙයි. කර්ම විපාක සයන් අභිඤ්ඤාය සච්චිකත්වා මිනිසෙකුට මේ කර්ම රැස් කිරීම කියන කාරණේදී අනාගත විපාකයක් තීරණය වෙනවා. දැන් සාමාන්‍යයෙන් ඕක ඔච්චර ගැඹුරට හිතන්න අවශ්‍ය දෙයක් නෙමෙයි. මෙහෙම හිතන්න. රජයේ සේවකයෙකුට වරදක් කළොත් දඬුවම් දෙන්නේ නැද්ද? යහපත් දෙයක් කළොත් ප්‍රසාද දීමනා දෙන්නේ නැද්ද? එතකොට දෙපැත්තක් නේ ඒක. අධිකරණයට ඉදිරියට ගියයින් පසුව වරදට දඬුවම් දෙන්නේ නැද්ද? වරද එතනින් ඉවරයිද? ඔහුට දඬුවමක් විඳින්න සිද්ධ වෙනවා. අන්නේ වරදට දඬුවමයි හොඳ දෙයට ප්‍රසාද දීමනාවයි වගේ එකක් තමයි මේ කර්ම විපාක කියන එක අපි හොඳ නරක දෙකට බෙදාන තියෙන්නේ. අප හොඳ නරක දෙකකට මේක බෙදාගත්තට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර වදාරන්නේ දෙකම නෙමෙයි තුනම. කර්ම විපාක. අන්න කර්ම විපාක නිසා සසර ගමනේ නිමාවක් නැහැ. සංසාරයේ යනු කර්ම විපාකයි. දැන් සඳහන් වෙනවනේ මේකේ රූපී අරූපී බඹතල කියලා කොටසකුත්. ඒ කර්ම වලින් මගහැරීම සඳහා කර්ම රැස් කිරීම වෙනුවට කෙලෙස් යටපත් කිරීමේ කර්මෙහි ප්‍රතිඵල තමයි උන්ට කලක් මගහැරෙන්න පුළුවන් වෙන්නේ කර්ම විපාක වලින්. කලක් මගහැරෙන්න පුළුවන්. දැන් යම්කිසි පුද්ගලයෙකුට වරදක් කළාම ගමින් පැනගොස් පොලිසියට අසු වෙනතුරු මගහැරලා ඉන්න පුළුවන්. නමුත් අහු වුණාම දඬුවම දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේ මේ කර්ම විපාක නැමැති පොලිස් කාර්යා විශ්වය පුරාම කර්ම කරන අය හොයමින් ඉන්නවා. විපාක වලින් සසරට බැඳ තබනවා. සසරට බැඳ තැබීම කර්ම විපාක ක්‍රියාදාමයයි. බුදුදහම එයින් ගැලවීමයි. ආය උපදින් නැත්නම් ඉන් එහාට කර්ම විපාක නැහැ නේ. එහෙනම් ඉතින් ආය බුදුදහමක් ඕනකමක් නැහැ. ඒක තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ මේ සත්‍ය අනන්ත සංසාරයේ මේ කර්ම විපාක දාමෙන් කර්ම රැස් කරමින් විපාක ගෙවනවා. විපාක ගෙවමින් යලි කර්ම රැස් කරනවා. ඒවට අනාගතේට විපාක. මේක ඉවරයක් නැහැ. අනවරාග්‍ර කියන්නේ ඒකයි. මුලක් අගක් හොයන්න බැරි මට්ටමට. දැන් මේ කන්න විපාක, සුක්ඛ විපාක, කන්න සුක්ඛ විපාක කියන මේ කාරණා තුන තේරුම් ගන්න ඕනේ මෙහෙමයි. මේ අසෘතවත් පෘථග්ජන භාවය තුළ පෘථග්ජනයින් විසින් තමයි මේ කර්ම නියාමයේ තුල ගමන් කරන්නේ. මේ කර්ම නියාමයේ තුල ගමන් කිරීමේදී හම් වෙන දුක් විපාක වලින් කෙටි කාලිනව සහ ගැලවීම සඳහා තමයි අපට සමාජයේ අපේ මව්පියන්ගෙන් එහෙම නැත්නම් නිවන් මගින් පරිබාහිරව උගන්වනු ලබන බුදු සමයෙන් උගන්වනු ලබන්නේ පින් කරන්න. යහපත් දේවල් කරපුවම යහපත් විපාක. එතකොට යහපත් දේවල් කිරීම තුළ පෘථග්ජන භාවය තුළ යහපත් විපාක විනා කර්මක්ෂය වෙනවද නැද්ද කියන එක ඔබ තේරුම් ගන්න. ධර්මයේ යටපත් වූ සමාජයක කර්මක්ෂය කරන මාර්ගයේ නැත්නම් ඔවුන්ට මෙලෝ වශයෙන් හරි පරලෝ වශයෙන් හරි යහපත් විපාක ළඟා කරගනු හැර වෙන කසරින් ගැලවීමට ක්‍රමයක් නැහැ. ඒ නිසා තමයි ඔවුන් පව්කම් වලින් මිදී යහපත් ක්‍රියාකර්මයන්ට ක්‍රියාකාරකම් වලට පෙළඹී සිටින්නේ. ඒ වරදක් කියන්න බෑ. මොකද ධර්මයේ කියන කොටස යටපත් වීනම් පවතින්නේ ඒන් මග තේරෙන්නේ නැත්නම් ඔවුන්ට සිදු වෙනවා ඒක තෝරා ගන්න. ඒ වගේම ධර්මයේ කියන කොටස තේරුම් ගන්නත් බැරි නම් කර්මක්ෂය කිරීමේ එදනදිත් ඔවුන්ට සිදු වෙනවා අර කර්ම මාර්ගය තෝරා ගන්න. මම පැහැදිලිව වචන දෙකක් ඉදිරිපත් කරනවා මේකට. මේ කර්ම රැස් කිරීම කර්ම මාර්ගයයි. එහි යහපත් පැත්ත තෝරා ගැනීම සංසාරයේදී ලෞකික සැප විපාක සඳහා යොදා ගන්නා මාර්ගයයි. කර්මක්ෂය කිරීම කර්ම මාර්ගය නොව ධර්ම මාර්ගයයි. බුදුරජාණන් වහන්සේ ලොවට හෙළිකර වදාළේ කර්ම මාර්ගය නොව ධර්ම මාර්ගයයි. කර්ම මාර්ගයේ ධර්ම මාර්ගයේ තේරුම් ගන්නට බැරි පිරිසක් ඇති බැවින් ඔවුන්ගේ මෙලව සහ පරලෝ යහපත සඳහා තමයි කර්ම මාර්ගයේ සුක්ඛ විපාකම් කියන කොටස අතිවික්‍රේ කම්මං සුක්ඛං සුක්ඛ විපාකම් කියන කොටස නිර්දේශ කරලා තියෙන්නේ. මේක තේරුම් ගන්න. එහෙනම් අපිට අද ධර්ම දේශනාවේදී පැහැදිලි කරලා තියෙන්නේ කරන්න වෙන්නේ කර්ම රැස් කිරීමෙන් විපාක විඳින හැටි නෙමෙයි. ඒක මම පැයක් පුරා පැහැදිලි කරමින් මෙන්න පෙර ධර්ම දේශනාවක ඉදිරිපත් කළා. අද අනිත් කොටස ඉදිරිපත් කරන්න තියෙන්නේ. කර්ම රැස් කිරීම හම්බ වෙන්නේ විපාක නම් කර්මක්ෂය කරන්නේ කෙසේද? අන්න ඒක තේරුම් ගන්න වෙනවා. මේ තමයි බුදුරජාණන් වහන්සේගේ කෘත්‍යය. මේ තමයි බුදුරජාණන් වහන්සේ සමාජයට දේශනා කළ දේ. දැන් කර්ම කියන කාරණේදී කර්ම රැස් වෙන්නේ බෞද්ධයින්ට විතරක් නෙමෙයි. මිනිසුන් මේ සමාජයේ ජීවත් වෙනකොට මම මගේ ආත්ම සංකල්පය තුළ ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් යුක්තව යම් කාරණා කරයිද? මා උදාහරණයක් දීලා තිනවා. කාබන් කොලයක් තියලා උඩින් යමක් ලියවහම යට ලියවෙන්නාසේ. මේ චේතනාව මුල් කොටගත්තා වූ සංකල්පයේහි නිත්‍ය සුඛාත්ම සංකල්පය තුළ අනිවාර්යෙන්ම හේතු ඉතුරු වෙනවා. ඒකට තමයි කර්ම බීජ කියලා කියන්නේ. පව් සිද්ධ වෙනවා, පින් සිද්ධ වෙනවා කියන එකේ තේරුම පසුකාලීන විපාකයක් සඳහා හේතු ඉතුරු වෙනවා කියන එකයි. තේරුම් ගන්න මේක. මේ මොහොතේ හෝ මේ ජීවිතයේ පසුව හෝ ජීවිතෙන් පසුව ඊළඟ ජීවිතයකදී හෝ. ඒක තේරුම් ගන්න. ජීවිතය නෙමෙයි එතන වැදගත් වෙන්නේ. මේ තමන්ට අයිති මනස. තමන්ට අයිති මනසේ මේ කොටස් අපි ගබඩා කරන ලබනවා. හොයන්න දිහක් නැහැ. පේන දිහක් නැහැ. ඒ නිසා තමයි උන්වහන්සේකට තණ්හා අනුසය කියන වචනයක් පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට පව්කම් වලත් ඉතුරු වෙන්නේ තණ්හා අනුසය, පින්කම් වලත් ඉතුරු වෙන්නේ තණ්හා අනුසය, පව්පින් දෙකේම ඉතුරු වෙන්නේ තණ්හා අනුසය කියන එක තේරුම් ගන්න වෙනවා. මේ අනුසය කියන වචනේ තේරෙන්නේ නැත්නම් කල්පනා කරගන්න මේකට නිදිගත් සිත. ත්‍රිපිටකයේ ඇතැම් තැන්වල එහෙම පැහැදිලි කරලා තියෙනවා. නිදිගත් සිත. ඒ කියන්නේ නිදාගෙන ඉන්නේ. නිදාගෙන ඉන්න පුද්ගලයෙක් අවදි වුණාම කොහොමද? දැන් සැරපරස පුද්ගලයෙක් නිදන් ඉන්නවායි කියන්නේ. කරදරයක් නැහැනේ. නමුත් අවදි වුණාම අන්න ඒ වගේ මේ කර්ම විපාක කර්ම නිද කර්ම නිදාන ඉඳලා තියෙන නිදාන ඉන්නේ. නිදිගත් සිත අවදීම තමයි විපාක කියලා කියන්නේ. මේ නිසා අද යහපත් ජීවිතයක් ගත කරන කෙනෙකුට අතීත කර්ම විපාක වශයෙන් අංග විකල මන්දබුද්ධික රෝග පීඩා බහුල එහෙම නැත්නම් බෞද්ධ නොවන එහෙමත් නැත්නම් අතිශය දුක්සහගත මේ බඳු ඉරණම් හිමි වෙන්න පුළුවන්. අන්නේ ඉරණම් වල හිමීමේ පිළිබඳ භයානකත්වය තමයි සසර භයානකයි කියලා කියන්නේ. සද්ධර්මය හමු වී බුද්ධෝත්පාදයක ඉපදීමින් මෙදෙන මග හැරෙන විටින් එහා පැත්තේ විශ්සේ මෙතන කොතනක ඉපදිලා කොයි જાතියක ඉපදුනත් අර කර්ම රැස් කරමින් අනාගතයට හේතු තබමින් යනු ඇරෙන විට මිදීමට මගක් නැහැ. කර්ම රැස් කරන්න කෙනෙක් දඟලන්න ඕන නැහැ. ස්වභාවයෙන්ම මිනිස්සයා පෘථග්ජනනං ලෝභ දේශ මොහ සහිතනං ඔහුට දිවා රාත්‍රි දෙකේ රැස් වෙන්නේ කර්ම. එනවා කර්ම රැස් කිරීමේ හොඳ පැත්ත තෝරා ගත්තට ඊට එහාට යනකොට තෝරා ගන්න හොඳ ඒවා රැස් කළාට පුතක් දැනෙක් නම් නරක ඒවත් රැස් වෙනවයි කියන එක. මා ඒක පසුගිය දේශනාවලදී මනවින් පැහැදිලි කර බැවින් මේ මොහොතේ ඒ පිළිබඳ උපමා නැත්තම් උදාහරණ ඉදිරිපත් කරන්න කල්පනා කරන්නේ නැහැ. එහෙනම් අප අද මේ කාරණේ තේරුම් ගන්න වෙනවා. මේ රැස් කිරීම සසර ඇවිදින මාර්ගයයි, අස් කිරීම කර්ම වලින් මිදෙන මාර්ගයයි, කර්මක්ෂය කරන මාර්ගයයි. අන්න බුදුරජාණන් වහන්සේ වැඩි වගකීමක් පවරලා තිබෙන්නේ, වැඩි සැලකිල්ලක් දක්වලා තිබෙන්නේ අර කාරා සාරණා තුන ඉදිරිපත් කරලා මේ ඊළඟ කාරණේට. කතමංච භික්ඛවේ කම්මං අකන්නං අසුකං අකං අසුක්ඛ විපාකං කම්මක්ඛයා සංවත්තති. මහණනි මොකද්ද? කලුත් නොවන සුදුත් නොවන කලු විපාකත් නැති සුදු විපාකත් නැති කර්මක්ෂය කිරීම පිණිස පවතින කර්මය. ඒක තේරුම් ගන්න. කර්මක්ෂය කිරීම පිණිස පවතින කර්මය කුමක්ද? අන්න තවත් කර්මයක් කරන්න තියෙනවා. ඔය භාවනාව කියන වචනේ ඇත්ත తত্ত্বය කෙලස් යටපත් කරන හෝ වැරදි ආකාරයව නෙමෙයි, ඇත්ත తত্ত্বයට තමයි ඔය පෙන්වන්නේ තවත් කර්මයක් කියලා. එතකොට අපි අද තේරුම් ගන්න ඕනේ එහෙනම් කලුත් නැති සුදුත් නැති කලු විපාකත් නැති සුදු විපාකත් නැති අන්න අනාගතයට විපාක දෙන්න හේතු නැත්නම් කවුද සසර ඇවිදින්නේ? අර විපාක දෙන්න හේතු තියෙන නිසා තමයි මේ සිහින් නූලකින් යටින් යන සිහින් නූලකින් මේ මමත්වය සම්බන්ධ කරන්නේ. නොපෙනෙන දෙයකින් මේ ජීවිතෙන් ඒ ජීවිත සම්බන්ධ කරන්නේ කර්ම විපාක. එනිසා බුදුවරයෙකුගේ නිර්දේශය කර්ම විපාක වෙඳිමින් සසරේ ඇවිදීම නොව කර්ම විපාක වලින් සදහටම ගැලවීම බව තේරුම් ගන්න ඒ අනුගමනය කරලා කරන්න ඕන දෙයක්. රැස් කර කර්ම තිබෙනවා, ඒ වස්සය කරන්ට වෙනවා. අලුතින් රැස් නොකර ඉන්න වෙනවා. නිකාම්ම මොනව හරි කීකියා හිටියට හරි විශ්වාසයක් ඇති කරගත්තට හරි මේ යථාර්ථය නම් බුදුරජාණන් වහන්සේ වදාළ මේ සිදුවීම යථාර්ථය නම් ඊට මෙහා පැත්තේ මොන මතයකටවත් තැනක් නැහැ කියන එක තේරුම් ගන්න යථාර්ථය එනම්. මෙතනදී බුදුරජාණන් වහන්සේ මෙහෙම පැහැදිලි කරනවා. తత్ర బ్రాహ్మణ యం ఇదం కమ్మం కన్నం కన్న విపాకం తస్స పహానాయ యాచేతన. బ్రాహ్మణය කිසියම් කර්මයක් තියනවද කලු සහ කලු විපාක දෙන? ඒ ප්‍රහාණය කිරීම සඳහා පවතින චේතනාව. යං ඉදං කම්මං සුක්ඛං සුක්ඛ විපාකං තස්ස පහනාය යාචේතනා. යම් කර්මයක් තිබෙනවාද යහපත් සහ යහපත් විපාක, ඒ විපාක ඒ කර්මය ප්‍රහාණය කිරීම පවතිනා වූ චේතනාව. යං චිදං කම්මං කන්න සුක්ඛං කන්න සුක්ඛ විපාකං තස්ස පහනාය ආචේතනා. යම් කර්මයක් පවතිනවද කලු සහ සුදු විපාක නැත්නම් සැප සහ දුක් විපාක දෙන, ඒ ප්‍රහාණය කිරීම පවතින සඳහා පවතින චේතනාව. යං චිදං බ්‍රාහ්මණ කම්මං අකන්නං අසුකං අතංන අසුක්ඛ විපාකම් කම්මක්ඛයා සංවත්තති. අන්න ඒක තමයි බ්‍රාහ්මණය කර්මක්ෂේ පිණිස පවතින කර්මය කුමක්ද? කලුත් නැති සුදුත් නැති කලු සුදුත් නැති විපාක, විපාකත් නැති කර්මය කුමක්ද? ආයෙත් පැහැදිලි කරන්න ඕන. තස්ස පහනාය ආචේතනා. කන්න කර්ම කන්න විපාක ප්‍රහාණය කිරීමේ චේතනාව. සුඛ කර්ම සුඛ විපාක ප්‍රහාණය කිරීමේ චේතනාව. කන්න සුඛ කර්ම කන්න සුඛ විපාක ප්‍රහාණය කිරීමේ චේතනාව. ඔන්න ඕක තේරුම් අරගෙන එතනින් එහාට කටයුතු කිරීම තමයි මේ නිවන් මඟ යනවයි කියලා කියන්නේ. නිවන් අවබෝධ කරගන්න කටයුතු කරනවයි කියලා කියන්නේ. එහෙම නැත්නම් ධර්මයේ හැසිරෙනවයි කියලා කියන්නේ. සසර දුකින් මිදීමට කටයුතු කරනවයි කියලා කියන්නේ. දැන් බලන්න සසර දුක කියන එකේදී මොකක්ද කියන්නේ? කර්මවලට විපාක කියන එකනේ. මෙය කවුරුත් පාලනය කරනව නෙවෙයි. තමන්ගේ චේතනාව විසින් තමන්ට අනාගතයක් සකස් කර දෙනු ලබනවා. ඒක ශරීරයේ තිබුණත් නැතත් අනාගතයක් සකස් කර දෙනු ලබනවා. ඒකයි ඕපපාතික ප්‍රතිසන්දීම පවතින්නේත්. ඒ නිසා සසර යනු යලිත් මතක් කරනවා කර්මවලට විපාක. මේ විපාක දීමේදී හැරෙන තැන් පිළිබඳව පොඩි වෙනසක් තේරුම් ගන්න වෙනවා. දැන් ඔබට දුම්රියක ගමන් කිරීමේදී ඕනෑ තැනකදී මාරු වෙන්න බෑ. නමුත් සංදිස්ථානවලදී ඔබට මාරු වෙන්න පුළුවන් නේ. ලංකාවේ ගන්න සංදිස්ථාන තියෙනවා. එතනින් එහාට මාර්ගය දෙකක්. එතකොට මාරු වෙන්න පුළුවන්. අන්න ඒ වගේ මිනිස්සෙක් වශයෙන් ඉපදිලා ජීවිත අවසානය දක්වාම කෙනෙකුට දුන්තුයේ ගමන් කරන වගේ එකක් මාරු වෙන්න බෑ. නමුත් මේ ශරීරය අතහැරන මොහොතක් එනවා. ඒ අතහැරන මොහොතේදී අර තණ්හානුසෙන් නිදිගත් සිතින් එන්නේ හිතට කන්න කම්මයක්ද? කන්න කම්මේ මෙහෙන් එනකොට විපාකයේ තමයි ප්‍රතිසන්දිය කියන්නේ. එහෙනම් එතනින් එහා පැත්තට ඒ කර්ම වර්ගය තමයි ඉස්සරහට එන්නේ විපාක දෙන්න. ඒ ප්‍රතිසන්දියේදී ඔබ බොහෝ විට භාවිතා කළා වූ දෙයක්ද චේතනාවට එන්නේ පුණ්‍ය කර්ම කියලා. අන්න හැරුම් ලක්ෂයක් හැරුණා ඊට පස්සේ මනුස්ස ජීවිත වෙනුවට දෙවියන් අතර. දැන් මේ පැත්ත තමයි දෙන්නේ. ඒ වගේම කන්න සුඛ කර්මයක් දෙකම එකතු වුණා. අන්න පැවුපින් විපාක තියෙන මිනිස්සුන්ද කියලා ප්‍රධාන වශයෙන් පෙන්නනවා ඒ පැත්තට. මා මේ පිළිබඳව ඉදිරිපත් කරපු කරුණ යලිත් මතක් කර දෙන්නම් ඔබට. විශේෂයෙන් තරුණ වයසට තේරුම් ගැනීම සඳහා. මා මතක් කළා වර්තමානයේ තියෙන දෙයක් තමයි පරිගණකය කියලා කියන්නේ. මේ පරිගණකය ඔබට දත්ත ගබඩා කරන්න පුළුවන් කියලා මම කිව්වා. දත්ත ගබඩා කරන්න පුළුවන් එක එක ෆයිල් වල වෙනම එක එක තොරතුරු. ඒ වගේම රහස්‍ය තොරතුරු. ඒ වගේම අසභ්‍ය තොරතුරු බව ලබඩා කරන්න පුළුවන්. එතකොට ඒකේ ගබඩා කරලා තියෙන්නේ කොතනද කියලා හි හදවත අරගෙන ගලක තියලා තරලා හොයාගන්න බෑ. ගබඩා කරපු තැන හොයන්නත් බෑ. අදාළ දේ විතරක් ඊතලයෙන් ඉල්ලුවොත් ඒ දේ පමණයි නේද ඔබට ලබා දෙන්නේ. හොඳයි ඔබේ දරුවන්ට නොපෙනෙන්නට ඔබ යම්කිසි අසභ්‍ය පින්තූර ටිකක් මේ ගබඩා කරලා තියෙනවා කියන්නේ පාස්වර්ඩ් එකක් දාලා. දැන් කොච්චර හෙව්වත් දරුවන්ට හොයාගන්න පුළුවන්ද? නමුත් නැද්ද? අවශ්‍ය පාස්වර්ඩ් එක දාපුවම අර ගන්න පුළුවන් නේ. මේ පරිගණකය තුල දත්ත ශේෂ වීම එක විද්‍යුතය තුල සිදුවන දෙයක් වගේ තමයි මේ කර්මවලට අවශ්‍ය විපාක විඳීමට අවශ්‍ය කර්ම ශේෂ වීම සිටෙහි. තේරුම් ගන්න ඕන නිසා තමයි වර්තමාන පරිගණකයේ උදවෙන් තරුණ පිරිසට මා මේක පැහැදිලි කළේ. එතකොට අවශ්‍ය දේ පමණයි එළියට එන්නේ. පුණ්‍ය විපාක මත වුණාම මේ පැත්ත පෙළ. පාප විපාක මත වුණාම මේ පැත්ත. ඒ නිසා පාප විපාක මත වුණාම පුණ්‍ය විපාක යට වෙලා විනා නැති වෙලා නැහැ. දැන් යහපත් දෙයක් ඔබ දත් වලින් ගත්තයි කියලා අසභ්‍ය පින්තූර යට වෙලා එන්නේ නැතුව මිසක් නැති වෙලා නැහැ නේ. අන්න ඒ වගේ මේක තේරුම් ගන්න යම් පැත්තක්ද ඉස්සර වෙන්නේ. අන් දෙවියන් කියන්නේ පුණ්‍ය විපාක ඉස්සර වීමක්. රූපී අරූපී බ්‍රාහ්මීන් කියලා කියන්නේ විපාක අත්හිට වීමක්. කෙටි කාලීනව අත්හිට වීමක්. හැබැයි නැති වෙලා නැහැ. ආපහු ආයෙත් පුනර්භවයට එනවයි කියලා පැහැදිලි කරලා තියෙනවා. එනිසායි මේ සසර පිළිබඳව මේ අසෘතත් පුතග්ජනීන්ගේ සංකල්ප ආකල්ප බුදුරජාණන් වහන්සේ වැනි උත්තමයෙකුගේ අර සයං අභිඤ්ඤාය සච්චිකත්වා කියලා කතා කරන දර්ශනයෙන් දශමයක්වත් සියයට එකක් තරම්වත් වටින්නේ නැත්තේ කියන එක ඔබ තේරුම් ගන්න. සමාධිය යමකට මතදරන්න ඉඩ තියෙනවා. මත ඉදිරිපත් කරන්න ඉඩ තියෙනවා. නමුත් ඔබ තිලෝගුරු බුදු පියාණන් වහන්සේ වදාළ මේ ධර්මතාවයන් පිළිබඳව තේරුම් ගත යුත්තේ නුවණින්. එවිට ඔබට හොඳට වැටහෙවි කර්මවලින් කර්ම විපාකවලින් අත මිදීම සඳහා දරන උත්සාහයක් තමයි ධර්ම මාර්ගය කියලා කියන්නේ. විපාක කොයි පැත්තට යනවද කියලා දන්නේ නැහැ. විපාක කොතරම් භයානකද කියලා දන්නේ නැහැ. විපාක වාරයේදී මේ බුද්ධෝත්පාදයේ සහ සද්ධර්මයේ හැමවීම නැමැති මේ දුර්ලභ ගණයේ අවස්ථාව යලිත් කල්පාන්තයකට ඔබෙන් මග ඇරියා හැකි. එතකොට ඔබට ඕනෑ වුණාට මේ දුකින් අත මිදෙන්නට කවදාවත් බැහැ නේද? ඒ නිසා තමයි සූත්‍ර දේශනාවල සඳහන් වෙන්නේ බුද්ධෝත්පාදයක මිනිසත් බව ලබා සද්ධර්මයේ හමු වීම කනකස් බෑවා වියසිදුරින් අහස බලනවාටත් වඩා දුර්ලභ ගණයේ අවස්ථාවක් කියලා. ඔබට මිනිසත් බව ලැබී තිබෙනවා ඔබ සිතා බලන්න ඔබ මෙරළන නිවන් දකින්න ඉන්නේ. ඔබ අනාගතේ නම් නිවන් දකින්න ඉන්නේ. ඔබ පින් කරලා සැපලබන්ට නම් ඉන්නේ. ඔබ හිතා බලන්න ඔබට හමු වී තිබෙන්නේ සද්ධර්මයේද කියලා. සද්ධර්මයේ යනු කම්මක්ඛයා සංවත්තති කියන එක තේරුම් ගන්නට වෙනවා. දැන් එතකොට කතමංච බික්කවේ කම්මං අකන්නං අසුකං අකන්න අසුක්ඛ විපාකං කම්මක්ඛයා සංවත්තති. මොකද්ද මේ කලුසුදු කලුසහසුදු කලුසුදු සුදු විපාක වලින් ගැලවෙන කර්මය? ඔන්න පැහැදිලි කරගන්න කාරණාව. මෙතනදී මේ සූත්‍ර 7 විවිධ ආකාරයට මේ කරුණු පැහැදිලි කරලා තිබෙනවා. එකපාරටම ගැඹුරට යන්නේ නැතුව මම ටිකක් ඔස්සේ ඇවිදින් තව තැනකට එන්නම්. මෙන්න මෙතනදී ඔබ ඉගෙන ගන්නට වෙනවා සියුම් ධර්මතාවයක්. සියුම් ධර්මතාවය කියලා කියන්නේ ඔබට දැසට පෙනෙන ඔබ දැනට අනුගමනය කරන ධර්මතාවය නෙවෙයි. ඔබට දැසට පෙනෙන ධර්මතාවය තමයි ඔබ වැනි පුද්ගලයෙක් ඉන්නවා. මව්කුසින් බිහි වෙලා තියෙනවා. ජීවිත අවසානයේ දඩක් ගත කරනවා. එක්කෙනෙක්මයි. එහෙම පේනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමේ පවතිනවා මේ මිනිසා නැත්තම් මේ සත්‍ය ඕනෑම කෙනෙක් මොහොතක් මොහොතක් පාසා උපදිනවා මැරෙනවා කියලා. ඒ මොහොතක් මොහොතක් පාසා ඉපදීම මැරීම ඇසට බලන්න බැරි වුණාට කල්පනා කරපුවම පිළිගන්න වෙනවා. අපේ සිතට විවිධ හැඟීම් උපදිනවා. ඒවා ඊයේ ඉපදෙන හැඟීම් අද නැහැ, අද උදේ ඉපදෙන හැඟීම් දැන් නැහැ. ඒ වගේම මීට පෙර ජීවිතවල සතුට හෝ දුක ඉපදුනා මීට පෙර මේ ජීවිතේ ඒවා දැන් නැහැ. ඒ උපදින හැම දෙයක්ම නැති වෙනවා නේ. නැති කරගන්න දඟලන්න ඕන නැහැ. කැමති වුණත් අකමැති වුණත් මේ ඇති වුණ දේ නැති වෙනවා. එහෙනම් මේ සිත්ෙහි හට ගැනීමත් සමග මොහොතක් පාසාම ඇතිවීම සමග පවතින දෙයක් නැතිවීම. මේ පිළිබඳව අදාළ පාඩේ අපි පැහැදිලි කරලා තිබෙන්නේ කන්දේසු ජායමානේසු ජීයමානේසු මීයමානේසු කියලා. ස්කන්ධ උපදිත්ම දිරත්ම නැරෙත්ම. ඔබ මොහොතක් පාසාම උපදින්නේ හිය මැරෙන්නේ හිය. ඒක පිළිගත්තත් නැතත් ආර්ය වුණත් අනාර්ය වුණත් බෞද්ධ වුණත් අබෞද්ධ වුණත් එහෙම සියුම් ධර්මතාවයක් අපි ළඟ සිදු වෙනවා. ඒ ධර්මතාවය තුල ඊළඟට කල්පනා කරන්න කර්ම රැස්ෙන්නේ මොන සංකල්පය තුලද කියලා. මේ උපදින දේවල් වලට මේ චේතනා මුල් කොටගෙන මිනිසා කරන දේවල් වලට බුදුරජාණන් වහන්සේ අර කන්න විපාක සුප්ප විපාක කන්න සුක්ඛ විපාක කියන වචන තුනක් පැහැදිලි කළා වගේම තවත් වචනයක් පෙන්නලා තියෙනවා පුඤ්ඤාභිසංකාර අපුඤ්ඤාභිසංකාර සානිජ්ජාභිසංකාර කියලා. අන්න සංකාර යනු නිකන් අර බීජ රැස්වීම වගේ අලි හට ගැනීමට අවශ්‍ය හේතු ඉතුරු වීම. එතකොට සංකාර රැස් වෙන්නේ අසුතක් පුතක් ජනයාති. විපාක දෙන්නට අවශ්‍ය හේතු ඉතුරු වෙන්නේ අසුතක් පුතක් ජනයා මේ ජීවිතයේ කරන පරිහරණය කිරීම තුළ. ඒ රැස් වෙන සංකල්පයට වෙන වචනයක් යොදලා බලන්න මොකද්ද කියලා. ඒ රැස් වෙන්නේ මොන සංකල්පයක් යටතේද කියන එක. අන්න එතකොට ඔබට තේරුම් ගන්න ලැබෙවි ඒ සංකල්පයට කියන්නේ නিত্য සුඛ ආත්ම සංකල්පය කියලා. මම මගේ මගේ ආත්ම කියන වචනයක් ඔබ අසා ඇති සමහර විට දන්නව ඇති. පාලියෙන් නම් ඒකට කියනවා ඒතං මම ඒතෝ හමස්මින් ඒසෝ මේ අත්තා කියලා. මෙන්න මේ අසෘතවත් පුතඥයා පව් කළත් පින් කළත් පව් පින් කළත් ඔහුට තියෙන සංකල්පය තමයි මේ නিত্য සුඛ ආත්ම සංකල්පය. මේ නিত্য සුඛ ආත්ම සංකල්පය තුළ තමයි අනාගතයක් නිර්මාණය වෙන කර්ම රැස්වන්නේ. එහෙනම් ඔබ නিত্য සුඛ ආත්ම සංකල්පය තුළ කටයුතු කරන තාක්කල් ඔබට සසරේ සුගතිගාමි උද්ගතිගාමි හෝ සුගති දුගතිගාමි අනාගතයක් විනා නිදහසක් හම්බ වෙන්නේ නැහැ. ඇයි? නিত্য සුඛ ආත්ම සංකල්පය කියලා කියන්නේ වැරදි සංකල්පයක්. වැරදි සංකල්පයක්. වැරදි සංකල්පයට හම්බ වෙන දඬුවම තමයි විපාක කියලා කියන්නේ. ඒක දඬුවමක් ඒක. දැන් රජයේ නීතියට අනුව වරදක් කළොත් හම්බ වෙන්නේ මොනවද? දඬුවමක්. අන්න ඒ වගේ මේ වැරදි සංකල්පය තුළ කර්ම රැස් කිරීම තුළ ඔබට හම්බ වෙන දඬුවම තමයි සසරේ විපාක. ඒක ඔබට තේරුම් ගන්න ටිකක් අපහසුයි. සැප විපාක තියෙනකොට දඬුවමක් කියලා හිතෙන්නේ නැහැ. වැහිලා යනවා. දුක් විපාක තියෙනකොට විතරයි දඬුවමක් කියලා හිතෙන්නේ. නමුත් දෙකෙන්ම බන්ධනයක් තියෙන්නේ. මා මේකට පෙර ඉදිරිපත් කර උදාහරණයක් පැහැදිලි කරන්නම්. අපේ දෑතට මාංචු දමනවායි කියලා හිතන්න. එතකොට එක මාංචුවක් යකඩ, තව මාංචුවක් රිදී, තව මාංචුවක් රත්තරන්. දැන් මේ මාංචු වලට අදාළ ලෝහය පිළිබඳව කතා කරලා අපට සතුටු වෙන්න පුළුවන් නේ. යකඩ වලට වඩා රිදී වටිනවා, රිදී වලට වඩා රත්තරන් වටිනවා. නමුත් මෙතන මාංචයේ වැදගත්කම තියෙන ලෝහය නෙමෙයි බන්ධනය. අන්න ඒ වගේ කන්නං කන්න විපාකං ලෝකඩ බන්ධනය. කන්න සුක්ඛං කන්න සුක්ඛ විපාකං රිදී බන්ධනය. සුක්ඛං සුක්ඛ විපාකං රත්තරන් බන්ධනය. තුනම මාංචු. සසරට බැඳ තබන මාංචු. බුදුවරයෙක් ලෝකට පහළ වී මිනිසාගේ ප්‍රඥාව අවදි කරමින් දේශනා කරනු ලබන්නේ මේ බන්ධන එකක්වත් තෝරා ගන්නට නොව මේ සියලු බන්ධනයන් කඩා හරින්නේ කෙසේද කියන එක පිළිබඳව. දැන් මෙතනදී ඔබට ඉගෙන ගන්නට වෙනවා සියලු සංස්කාරයන් නිත්‍ය සුඛාත්ම යන බුද්ධ දේශනාවද සියලු සංස්කාරයන් අනිදුක්ඛානාත්ම යන බුද්ධ දේශනාවද ඔබ පාඩම් කරගෙන හිටියම ඇති දැනට ඔබ පිළිගන්නවා හදවතින් බුදුන් ලොවට දේශනා කරවදාලේ සියලු සංස්කාරයන් අනිත්‍ය දුක්ඛානාත්ම බවයි. ඒ පොතේ තිබුණාට බෑ. ඒ තවත් කෙනෙක් අනුගමනය කළාට බෑ. ඒ විභාගෙට ලියා පාඩම් කොට පාස් වුණාට බෑ. ඔබ ප්‍රායෝගිකව මේ මගට එන්නට ඕනේ. ඔබ අනුගමනය කරන සංකල්පය බවට පත් වෙන්නට වෙනවා අනිදුක්ඛානාත්ම සංකල්පය. ඒ කර්ම රැස් කිරීමේ සංකල්පය නිතසුඛාත්ම හරහා වැටි පවතින්නේ. කර්ම අස් කිරීමේ සංකල්පය අනිදුක්ඛානාත්මය හරහා වැටි පවතින්නේ. දැන් එතකොට මේ සියලු සංස්කාරයන් කියන ඒවා මොහොතින් මොහත හට ගන්න දේවල්. ඒ හට ගන්න මොහොතේදී ඒ මොහතට එන්නට අර විපාක වාරයක් තියෙනවා. රැස් කළ කර්ම නිසා හට ගැනීම සිදු වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ගන්නකෝ. ඔබ යම් කිසි කෙනෙක් සමග තරහ වෙලා ඉන්නවයි කියලා. ඔබට හු මුණ ගැසෙන්නේ නැහැ. ඔබට යම් සාදයකදී හම්බෙ මුණ ගැසෙනවා. ඔබ ආරි ශ්‍රාවකෙක් නම් hina වෙලා අතට අත දෙයි. අනාරි ශ්‍රාවකෙක් නම් ඔබ වපරැසින් නොහු දිහා බලાવી. ආහාර ගනීවි අර පුද්ගලයා කෙරෙහි තරහින්. ඒ තරහ කොහෙද බලවට ආවේ? ඔබ තරහ පෙර තිබූ නිසා නේද ආවේ? මෙන්න මේ යමක් පෙර තිබූ නිසා යලි එන එක තමයි නැවත හට ගැනීම කියලා කියන්නේ. කර්ම රැස් කිරීම කියන එක සංකල්පයේ සිදුවෙන්නේ මෙසේ යලි හට ගැනීමට තියෙන එක. දැන් ඔබට බුදු සමයෙන් උගන්වන්නේ කොමක්ද? නැවත හට ගන්න එක තියන්නද නැවත ඉපදීම නැති කරන්නද? නැවත ඉපදීම කියහම මෞකසෙන් බිහිවීම කියන තැනට විතරක් ලඟු කරගන්න එපා. ඒක සිදුවන්නේ මේ ස්කන්ධ පහෙන් පහට නැවත ඉපදීමට හේතු තැවීම නිසා. නමුත් ඔබට නැවත හේතු උපදින්නේ නැතුව නැවත තියන්නේ නැතුව ඉවර කරන්න බැරිද? දැන් හට ගන්න අරමුණෙන් අරමුණේදී නැවත හේතුවක් නොතියා ඉවර කරන්න බැරිද? එක ක්‍රමයක් තමයි නැවත හේතු තබා ඉවර කිරීම. අනිත් ක්‍රමය තමයි නැවත හේතු නොතබා ඉවර කිරීම. දැන් නැවත හේතු තබා ඉතුරු කිරීම කුමක්ද? නැවත හේතු තබා ඉතුරු කිරීමට තමයි පෙන්වන්නේ සුතවත් අසුතවත් අසුත පුතග්ජනයාගේ ක්‍රමය කියලා. තව ටිකක් ගැඹුරු වචනකින් පැහැදිලි කරනවා නම් ඒකට තමයි පෙන්වන්නේ අනුලෝම පටිච්ච සමුප්පාදය කියලා. අතීතයෙන් අරගෙන වර්තමානයේ විඳ අනාගතයට තියෙනවා. යලිත් අතීතයෙන් අරගෙන වර්තමානයේ විඳ අනාගතයට තියෙනවා. අනාගතයට තිබු නිසා අනාගත ගමනක් තියෙනවා. පරිසම්පාදේ යනු අපි කරපු ධර්මදේශනාවක් හොයාගෙන අහන්න බලන්න ආපහු. දැන් මේ අනුලෝම පරිසම්පාදේ යන ගමන තමයි පෘථග්ජනයා කරොන් ලබන්නේ. ධර්මයේ යටපත් වූ සමාජයේ මෙහි එක අංගයක් විතරක් ඔබ තෝරා ගන්න ලබනවා සුක්ඛං සුක්ඛ විපාකං යහපත් කර්ම සහ යහපත් විපාක. නමුත් යහපත් කර්ම සහ යහපත් විපාකයේදීත් අතීතයෙන් අරගෙන වර්තමානයේ විඳ අනාගතයට තැබීම නැවති මේ ගමන යන්නේක නතරවන්නේ නැහැ. නමුත් එහිදී අපට මතක් කරන්න සිදු වෙනවා ධර්මයේ කියන කොටස භාවිතා කරගන්න හැකියාවක් නැත්නම් එබඳු අය ඒ කොටස තෝරා ගත්තාට වරදක් නැහැ. අපි එම් කියන්නේ සමාජයේ කිසියටකත් යහපත් දේවල් කරන්න එපා කියලා. හැම කරන්න එපා යහපත් දේවල් කරන්න යහපත් දේවල්. යහපත් දේවල් කිරීමේදීත් ඔබට තියෙන්න වෙනවා ආත්මාර්ථය වෙනුවට පරාර්ථය. මේ වචන ටිකක් ගැඹුරුයි තේරුම් ගන්න උත්සාහ කරන්න. පරත්තං පටිපජ්ජත බුද්ධ වචනය. කරන දෙයක් නැත්තම් අන් අයගේ යහපත සඳහා කටයුතු කරන්න. ඒ කියන්නේ ඔබ යම් කිසි ක්‍රියාවක් කරලා ඔබට ඒකට විපාක ලැබෙන්න ඕන කියලා කල්පනා කරනවා නම් ඔබ ළඟ තියෙන්නේ පරාර්ථයේද ආත්මාර්ථයේද? ටිකක් දීලා හුඟක් ලබන්න කල්පනා කරනවා නම් මෙලවදී දීලා පරලෝදී ලබන්න සංකල්පනාක් පානවා. එහෙනම් ඒ කර්ම විපාක නේද අනාගතයට සම්බන්ධ වෙන්නේ. නමුත් ඔබට මේ සමාජයේ කෙරෙහි උපන් දයාවක් අනුකම්පාවක් තිබෙනවා නම් ඔබ සතුටින් ඒ අයට උදව් උපකාර කරනවා. ආපහු නොලැබුණාට කමක් නැහැ. මේ ආපහු ලැබීම කියන එක ලෝභ දේශ මොහ යටතේ ලැබෙනකොට හම්බ වෙන්නේ දුක් විපාක. කෙනෙකුගේ සිත පිරිසිදු වෙන තරමට යම් කාර්යයක් කිරීමේදී ඒකට අදාළ විපාක වාරයේ ප්‍රවෘත්ති විපාක වශයෙන් උත් හොඳ හිතටයි හම්බ වෙන්නේ. දුෂ්ට සිතකට හම්බවන්නේ නැහැ. මේ නිසාම තමයි ඔය කෙලෙස් යටපත් කරගෙන ඉන්න යම් යම් සංසුන් සිත ඇත්තන්ට පවා ඒ අවශ්‍ය පහසු ප්‍රත්‍යපහසු කිසි අපහසුකින් තොරව හම්බ වෙන්නේ. කොහොම හම්බ වෙනවද කියලා හොයා ගන්නත් බෑ. ඒක තේරුම් ගන්න මේ යම් දෙයක් පිළිබඳව ඔබට ලැබෙන ප්‍රතිලාභය මේ සිත පිරිසිදු තරමට ලැබෙන දෙයක්. එතකොට ඔබ ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් යම් කිසි විදිහට පින්කම් කරන්න ගියාම පිරිසිදු සිතින් නෙවෙයි කරන්නේ. එතකොට ඒ කියන තරමට ඒක නොලැබෙන්න පුළුවන්. මේ ලැබීම වශයෙන් ගත් කලත් ඒක තියෙනවා ප්‍රවෘත්ති විපාක සහ ප්‍රතිසන්දි විපාක කියලා දෙකක්. ඔබ ඉපදිලා ඉන්නවා, ඔබට මේ ජීවිතයේ කෙලවර දක්වා තියෙන ප්‍රවෘත්ති විපාක නවත්තන්න කාටවත් බැහැ. ඒ ඇති. ප්‍රතිසන්දි විපාක නවත්තා ගත්තේ නැත්නම් ඔබට බුද්ධෝත්පාදයේ මග ඇරී යනවා, නැත්නම් විපාක වාරයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. විපාක වාරයට මුහුණ දීමේ හොඳම ක්‍රමයක් පවතින්නේ ජීවිත අවසානයේ වන විට මාර්ගඵලලාභීවත් වීම යන එක. එතකොට ඔහුට එන්න අරමුණක් තියෙනවා. ඔහු වෙන්නේ කන්නම් කන්න විපාක වින්දින්ට නෙමෙයි. සුක්ඛං සුක්ඛ විපාක කන්න සුක්ඛ විපාක යටදී මේ දේ කරගන්න තියෙන චේතනාව. නමුත් ඒ බඳු තත්වයටපත් නොවි මිය යන අය තවදුරටත් මේ අල්ලා ගන්න බැරි ලෝකයට ඇලි ආපහු ඒකටම ආපහු වෙනවා. ඔබ දැකලා තිබෙනවද? කඩියෝ නැත්තම් දිමියෝ වගේ සත්තු උන්ට හානියක් සිදුනහම උන්ගේ කූඩුවට ඇඟිල්ලෙනවා. ඌට අපිව කාලා ඉවර කරන්න බෑ. නමුත් ඌ කාගෙන මිය යනවා. ඒ අල්ලාගත්ත නිසා නේද? කාගත්ත නිසා නේද? අන්න ඒ වගේ මේ ලෝකයේ කාගෙන මැරෙන අයට ආපහු ලෝකේ කන්න ඉන්න වෙනවා. එහෙනම් ලෝකේ කාගෙන මැරෙන්න නෙමෙයි අපට ඕන කමක් තියෙන්නේ. ලෝකේ අතහැරලා මැරෙන්න. එතකොට ඒකට මරණය කියන්නෙත් නෑ, මතක තියාගන්න. ඔය මරණය කියන එක පවතින්නේ මේ පුද්ගලයෙක් වශයෙන් ගත් කල ජීවිත අවසානයේදී සිදුවෙන මරණයේදී. ඔය මරණය දුකක් වෙලා තියෙන සාකමැති. දැන් බුදුරජාණන් වහන්සේ වැනි උත්තමයෙකුට ශරීරය අතහැර දැමීමේ මරණය සිදුණානේ. නමුත් ඒකට මරණය කියන්නේ නැහැනේ. ඒ මමත්වයේ මුලාව උන්වහන්සේගේ අවුරුදු 35 දී මිය ගිය බැවින් එතනින් එහාට අමරණීය වෙලා හිටිය නිසා. මේ අමරණීය වෙන්නේ ජීවිතෙන් පස්සේ වෙන තැනකදී, එහෙම නෙමෙයි, මතක තියාගන්න. මරණය පෘථග්ජනයාට සිදුවන දෙයක්. ස්කන්ධ පහෙන් පහට මැරෙන එක පිළිගන්නේ නැතුව ඉස්සරහට තියනවා නම් ඒ තියපු දේවල් තියෙනකොට තමයි මැරෙන්න බය. තව ගන්න දේවල් තියපු දේවල් තියෙන කෙනාට තමයි මරණේ බයක් වන්නේ. නමුත් අනාගතයට තියපු දේවල් නැති කෙනෙකුට පස්සේ මැරෙන්න දෙයක් නැහැ. ස්කන්ධ පංචකෙන් පංචකයට උපදීම මැරීම සිදු වෙනවා. ඒ මරණයකුත් නෙමෙයි, ඒ වරණය දුකකුත් නෙමෙයි, මොකක්වත් නෙමෙයි. එනිසා අපි තේරුම් ගන්න ඕන කාරණාව මෙතන මනාව. මේ බුදුන් වහන්සේගේ ඉගැන්වීම තුළ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම සංකල්පය නිත්සුකාත්ම සංකල්පයෙන් පරිබාහිරව තේරුම් ගන්න වෙනවා. තේරුම් ගැනීමේදී තමයි මාර පැහැදිලි කරමින් සිටියා වූ අනාගතයට තියන්නේ නැතුව ඉවර වෙන එක සිදු වෙන්නේ. ඒකට කියන්නේ පටිලෝම පටිසම්පාදේ පටිච්චසම්පාදේන. ඒකට ඒ මාර්ගයට තමයි හිතවතුනි පින්නතුනි කියන්නේ ආර්ය මාර්ගය කියලා. මේ ආර්ය මාර්ගයේ සෝවාන් පුද්ගලයාගෙන් එහාට තියෙන දෙයක්. අනිත් අය ආර්ය අෂ්ටාංගික මාර්ගේ යනවා කියලා කිව්වට ඒක වචනයක් විතරයි යන්නේ නැහැ. මොකද මේ සෝත කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට නමක් නේ. ආපන්න කියන්නේ පැමිණීම කියලා නේ. සෝතාපන්න වෙනවා කියන එකේ තේරුම සංස්කාර අනිදුක්ඛානාත්ම බව පිළිගන්නවා කියන එක. පිළිගත්තට මේවන විට නිත්සුකාත්ම වශයෙන් බලීම තුළින් රැස් කරගත්තා වූ කර්ම කොටසක් පවතිනවා. ඒකට කියනවා උපන්න කුසල් කියලා. දැන් උපන්න කුසල් දුරු කරන්න උත්සාහ කරන්න වෙනවා. නූපන්න කුසල් නූපදායින් උත්සාහ කරන්න වෙනවා. සම්මා වායාමේ ඒකනේ. ඉතින් ඒ නිසා මේ ආර්ය කියන වචනේ ගත්තහම ආර්ය ශ්‍රාවක ආර්ය අෂ්ටායක මාර්ගය කියන වචනෙන් පිළිගන්න මේක ආර්ය භාවයට පත් වෙන්න වෙනවා. ආර්ය භාවයට පත් වුණ පුද්ගලයන් යන මාර්ගය ආර්ය අෂ්ටායක මාර්ගය. ඒකනේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව කියලා කියන්නේ. මේ දුක නැති කිරීම සඳහා ඔබ ආර්ය මාර්ගයේ යන්න වෙනවා. ආර්ය මාර්ගයේ නොයා කරන භාවනාවක් තියෙනවා සමාජයේ. එතකොට ඒක දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාවක් වෙන්නේ නැහැ. කෙලෙස් යටපත් කරන, කෙලෙස් සංගවන සහ කෙටි කාලීන විපාක වලින් මග අරින ක්‍රමයක්. බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න පෙර හිටියා වූ අය ඔය ත්‍රිලක්ෂණය භාවිතා නොකර ඔය කෙලෙස් යටපත් කරන මාවිතා භාවිතා කරලා කලකට රූපී අරූපී ධ්‍යාන උපදවාගෙන මග අරලා හිටියා. අදටත් මේ ධර්මයේ නැති සමාජයේ භාවනාව කියලා උගන්වනු ලබන්නේ බොහෝ විට මේ කෙලෙස් යටපත් කරන මාවතයි. මග අරලා ඉන්න මාවතයි. කෙලින්ම මොහොන දෙන්න මාවත එළිවන්නේ නැහැ. ඒ නිසා ඒක තවත් කර්ම රැස්කිරීමක් හෝ කර්මයන් මගහැරීමක් කරනහම කර්ම ක්ෂය වෙන්නේ නැහැ. කර්මක් ක්ෂය කිරීමේදී හැමදෙනාටම කරන්න තියෙන එකම දෙයක්. ඒකට ස්ත්‍රී පුරුෂ භාවයක්, ගිහි පැවිදි භාවයක් මොකක්වත් නැහැ. ඒකට අපි ඉගෙන ගන්න වෙනවා මෙන්න මේ කාරණය. සියලුම සංස්කාරයන් නිත්‍යද සුඛද ආත්මද ඒ ඇත්තද? සියලුම සංස්කාරයන් අනිත්‍ය දුක්ඛ අනාත්මද ඒ ඇත්තද? මේ දෙකෙන් එකක් පිළිගන්න ඔබ. ඔබ පුතග්ජන නම් ඔබ වචනෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම පාඩම් කරන් හිටියට ඔබේ හදවත පිළිගන්නේ නිත්‍ය සුඛාත්ම සංකල්පයයි. එහෙනම් ඔබට කර්ම විපාක ගමනේ යන්න සිදු වෙනවා. මෙන්න මේ සංකල්පයෙන් පරිබාහිර වීමට තමයි කියන්නේ පටිසෝත ගාමි. ඥානිත් පැත්තට යන. වර්තමාන සමාජයේ මේකට පවතින්නේ ආගමන් මඟ වෙනස් කරලා හැරවුම් ලක්ෂයක් කියලා. මේ හැරවුම් ලක්ෂයට ප්‍රවිෂ්ඨ වූ පුද්ගලයන් එතනින් එහාට කර්ම රැස් කිරීම වෙනුවට කර්ම ශේක කිරීම සිදු කරන්නේ. යලි හේතු ඉතුරු නොකර නිමාවෙන්ට වෙනවා. කොහොමද යලි හේතු ඉතුරුවන්නේ? යලි හේතු ඉතුරුවන්නේ නিত্য සුඛාත්ම සංකල්පය තුළ. මම මගේ මගේ ආත්ම සංකල්පය තුළ අරමුණක් රස විඳීමේදී ඒක තුල පවතිනවා ලෝභ මෝහ හෝ දේශ මෝහ. මේ ලෝභ මෝහ දේශ මෝහ වල පවතින හැකියාවක් යලි ගන්නට බීජ ඉතුරු කිරීම. නොදැනම සිදුවෙන කරුණක් මේක. ඒකට තමයි කර්ම රැස් වෙනවා කියලා කියන්නේ. ලෝභ මෝහ යටතේ දේශ මෝහ යටතේ හේතු ඉතුරු වෙනවා. එහෙනම් හේතු ඉතුරු වෙන එකට කියන්නේ අනුලෝම පටිසම්පාදය. හේතු ඉවර කරන එකට තමයි පටිලෝම පටිසම්පාදය කියලා කියන්නේ. එහෙනම් මෙන්න මේ தত্ত্বය තේරුම් ගත්තම ඔබට වටහා ගන්න පුළුවන් වේවි. සසර ගමන ආවේ නිත්සුකාත්ම සංකල්පය තුළ. ඒ කියන්නේ මම මගේ මගේ ආත්ම සංකල්පය තුළ. එතන මම යනු කීප වතාවක් මා ඔබට පැහැදිලි කර තිබෙන කරුණක් තමයි මම යනු අකුරු දෙකක් හෝ මම යනු ශරීරය හෝ නොවන බව. මේ ස්කන්ධ පහෙන් පහට ඔබට උපදින්නේ යමක්ද? ඒ උපදින දේවල් ලෝභ දෝෂ මොහ යටතේ වෙන්නත් පුළුවන්. අලෝභ දෝෂ මොහ යටතේ වෙන්නත් පුළුවන්. හොඳ දේවල් වෙන්නත් පුළුවන්. නරක දේවල් වෙන්නත් පුළුවන්. කැමති දේවල් වෙන්නත් පුළුවන්. දක්ෂතන් වෙන්නත් පුළුවන්. දුර්වලකම් වෙන්නත් පුළුවන්. මට එහෙමයි ඒක ගැන කියන්න තියෙන්නේ. මේ අසෘතවත් පුතග්ජනයා තමන්ගේ හිතට උපදින ඕනෑම දෙයක්. ඕනෑම හොඳ දෙයක් හෝ ඕනෑම කුණු ගොඩක්. ඕනෑම දක්ෂ දෙයක් හෝ ඕනෑම දුර්වලකමක්. මගින් මම හදා ගන්නවා. එතකොට මේ මම හදාගන්නේ කයේ නෙමෙයි සිතේ. ඕනෑම අරමුණක් අල්ලා ගත්තාම ඒකෙන් මම හැදෙනවා. මේ මම සංකල්පයේ යටතේ කර්ම කරන්න ගියාපුවම තමයි අනුසේති තේන සංගම් ගච්ඡති. අනුසය ඉතුරු වෙන්නේ. මේ අනුසය ඉතුරු වීමටනේ පෞසිද්ධ වෙනවා පින් සිද්ධ වෙනවා කියලා කියන්නේ. තේරුම් ගන්න මේක. අනුසය ඉතුරු වෙනවා කියන්නේ යලිත් හට ගන්න පුළුවන් විදිහට නිදිගත් හිතට සේතුවක් සැඟවෙන එක. මේ නිදිගත් සිතේ තියෙන කාරණා ටික තියෙන දෙයක් හොයන්නත් බෑ. ඒ නිසා පෙන්වන්න බෑ. නමුත් නිදිගත් සිතේ තියෙන නිසා තමයි ආපහු එන්නේ. එන දවසක් බලන් ඉන්න ඕන අපි. බලෙන් ගන්න බෑ. කොහොමද මේක මා පැහැදිලි කරන්නේ? මෙන්න මේ වගේ උදාහරණයකින් කල්පනා කරන්න. ඔබට ධර්මයේ හමුවන විට ඔබ කර්ම රැස් කළ කෙනෙක්. මෙලෝ සහ සංසාරික වශයෙන්. මා එක උපමාවකට ගන්නම් ඔබට නොදැන ඔබේ ශරීරයට ශරීරගත වූ විසක් ලෙස. මරණීය විසක් නෙමෙයි විසක් නමුත්. නොදැන. දැන් විස කියන වස විස තාන කවුරුත් දැනගෙන ගන්නේ නෑනේ. නමුත් මේක ඔබට වෛද්‍යරුගේ මාර්ගයෙන් දැනගන්න ලැබෙනවා ඔබට දුක්ගෙන දෙන හේතුව මේ ශරීරගත වූ විස බව. මේ දැන් ලේ රුධිරය තුල ගමන් කරන ලබනවා. මේ බැහැර කිරීමට වෙනත් ප්‍රතිකාරයක් නැහැ. මේ රුධිරය තුල ගමන් කරමින් සිටියේදී එක මොහතක කොයි මොහතක හෝ ඔබට මේක උගුරට එනවා. යොදාගත් උපමාවේ නොගැලවීම තියෙන පුළුවන් උපමාව දිහා බලන්න එපා. එතකොට උගුරට ආ මොහතේ මේක කටින් එළියට දැම්මොත් ආපහු ගිලෙන්නේ නැහැ. ආයෙ ගිල්ලොත් ආයෙ ශරීරයට එකතු වෙනවා. දැන් ඔබ කර්ම රැස් කරනවා කියන්නේ ආයෙ ගිලිනවා. දැන් මේ එන මොහොත කියන්න බෑ. නින්දදී આવොත් නම් හොයාගන්න බෑ. අනිත් අවදී ඉන්න මොහොතේදී කොයි මොහතක හෝ ඔබට ඔබ කරන ඕනෑම වැඩක් සමග සිටියේදී මේක කටට આવොත් උගුරට આવොත් එළියට දාන්න පුළුවන් නේද? අන්න මේක තමයි මා පැහැදිලි කරන්න හදන්නේ සතිපට්ඨානය කියලා. මේ එදිනෙදා ජීවිතය ගත කරන්න ඔබට තියෙන යුතුකම් පැහැර හරින්න එපා. ඔබ රැකියාවක නම් පැහැර හරින්න එපා. හැමෝම මහන වෙන්න හිතන්නත් එපා. මේ බුදු සාසනේ හැමෝම මහාන කරන්න හදන එකක් කියලා කල්පනා කරන්න එපා. බහුජන හිතාය බහුජන සුඛාය කියලා කියන්නේ තමන් ඉන්න තැන්වලදීම හිතසුව පිණිස දුක්ඛ නිරෝධය පිණිස. ඒකේ නිදහසක් තියෙන කෙනෙකුට ඕනනම් සමාජයට මෙහෙවරක් කරන්න ධර්ම දානය දීමෙන් තමන්ගේ කටයුතු ඉක්මන් කරගන්න පැවිද්දට ආවට කමක් නැහැ ධර්මයේ තේරුම් අරගෙන. ඒක ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. වර්තමානයේ පවතින්නේ එසේ ධර්මයේ තේරුම් අරගෙන පැවිදි කිරීමේ ප්‍රතිපදාවක් නෙමෙයි ශාසනය රැක ගැනීම සඳහා කුඩා දරුවන් පැවිදි කිරීම. අපි ඒක ප්‍රතික්ෂේප කරන්නේ හෝ විරුද්ධවන්නේ නැහැ ශාසනයේ පොතපත රැකගෙන ඉන්න ඕන අපට ගන්න. නමුත් එතනදී ඔවුන් ධර්මයේ තේරුම් අරන් පැවිදීමක් වන්නේ නැහැ. ඔවුන්ගේ කාමයන්ගේ වැඩෙන එක තරුණ වයසත් එක්කලා වැඩි වෙනකොට ධර්මයේ නැත්තං ඒ හදාගන්න ඔවුන්ට සිදු වෙනවා ආයෙත් අර කර්ම මාර්ගයට වැටෙන්න. ඒකට ඔවුන්ට දොස් කියලා හරියන්නේ නැහැ. පැවිදි සමාජය තුළ උපදීමට දොස් කියන්න වෙන්නේ ධර්මයේ නැති කල. ගුරුවරු ගාව ධර්මයේ හැසිරීමක් නැහැ කියලා තේරෙනවා නම් ඔවුනුත් සසරේ දුක් විඳින්න හදන්නේ කියලා තේරෙනවා නම් ඒවැය තියෙන්නේ අවුල් කියලා තේරෙනවා නම් බුද්ධිමත් කෙනෙකුට එතන හිර වෙලා ඉන්න බෑ නේද? නමුත් ධර්මයේ කියන එක පන්සලෙත් තියෙන්න ඕන, ආරණ්‍යෙත් තියෙන්න ඕන, අසපුවෙත් තියෙන්න ඕන, ගෙදරත් තියෙන්න ඕන, ආයතනෙකුත් තියෙන්න ඕන. මේක කැලේ තියෙන්න ඕන එකක් නෙමෙයි. ඒ තැන්වල ඉන්න අයගේ හදවතේ මේක තියෙන්න ඕන. අන් ඒ සංකල්පයේදී තමයි අපට කර්මක්ෂය කිරීම කියන මාර්ගයට යන්න පුළුවන් වෙන්නේ. යහපත් ක්‍රියා අතහැර දැමීම නොවේ එතනදී කියවෙන්නේ. අන්නේ ලෝභ දේශ මෝහ කියන මූලයන් විසක් කොට සලකන් මා ඉස්සලා පැහැදිලි කරපු උදාහරණයෙන්. නමුත් විස තියෙන තැන හොයන්න බෑ ශරීරයේ. ලෝභ දේශ මෝහ මූලයන් කොහෙද තියෙන කියලා හොයන්න බෑ. නමුත් අදාළ හේතුයේදී ප්‍රසාදයන්ට ගැටෙද්දි මතු වෙනවා. තරහව, ලෝභය, බය, ශෝක, ඊර්ෂ්‍යා, කාමයේ ඕන දේවල් මතු වෙනවා. දැන් මේ පිළිබඳව ඔබට හිතා ගන්න පුළුවන්. ඔබේ ඒ හැඟීම් ඊට අදාළ පරිසරයක් නිර්මාණය වුණාමයි මතුවෙන්නේ. එතකල් නැහැ ඒක. මෙන්න මේ හැඟවුණ කොටස එළියට එන වෙලාව දවල්ද රෑද කියන්න බෑ. මහමගද වරායද කියන්න බෑ. රාජකාරියේද ගෙදරද කියන්න බෑ. නමුත් එන වෙලාවේදී අල්ලගන්න ඕන නේද? තම තමන්ට අයිති ලෝභ දේශ මොහයන් මතුවෙන වෙලාව සිය දෙනෙකුට සියක් විදිහක් බැවින් එක තැනකට ඒකතු කරලා මේ භාවනාව කරවන්න බෑ. තම තමන් ඉන්න තැනකදී මේක මතුවෙන විට තමන් නුවණින් දකින්න ඕන දැකලා අල්ලා නොගැනීමෙන් අතහරින්න වෙනවා. ඒ කියන්නේ ආපහු ගිලින්න නැතුව කාරලා දානවා කියන වචනෙන් මම පෙන්නන්නේ අන්න ඒකයි. ආපහු ගිල්ලා නම් ඒකට තමයි නිත්‍යසතාත්ම වශයෙන් බැලුවයි කියලා කියන්නේ. කාරලා දානවා කියන එකෙන් පෙන්නන්නේ අන්න අනිදුක්ඛානාත්ම වශයෙන් බැලුවහම අතීත හේතු නිසා වර්තමාන ඵලයට එනවා. වර්තමාන ඵලයේදී වර්තමාන හේතු නොතබා අවසන් වෙනවා. මේ වර්තමාන හේතු නොතබා ස්කන්ධ පංචකයක් අනිත්‍ය වීම තමයි බුදුහාමුදුරන්ගේ ධර්මයේ අනිත්‍ය දුක්ඛානාත්ම වශයෙන් බලනවා කියලා කියන්නේ. තිලකුණු වඩනවායි කියලා කියන්නේ. තේරුම් ගන්න මේ කාරණාව. මෙහිදී පැහැදිලි කළ යුතු ඊළඟ කාරණේ තමා යනවා. මෙන්න මේ සිද්ධියේදී අපට මේක දකින්නට අමුතුවෙන් නුවණක් වැඩෙන්න වෙනවා, කල්පනාවක් වැඩෙන්න වෙනවා. ඔබට ඔබේ නිවසේ බඩු තබා තිබෙන තැන් ආරක්ෂිත ස්ථාන පිළිබඳ මතකයක් තියෙන්න පුළුවනි. ඒකට නෙමෙයි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ සිහිය කියලා කියන්නේ. ඔබ යම් තැනකට ගොහින් පා ඔසවමින් දිගාරමින් තබමින් ඔසවමි ගණමි තබමි ඔසවමි ගණමි තබමි කියා යන්න පුළුවන්. ඒකට නෙමෙයි බුදුරජාණන් වහන්සේ සතිය වඩනවායි කියලා කියන්නේ. ඒවා සමතේ ක්‍රම. එහෙමත් නැත්නම් තමන්ට අර තණ්හානුසයෙන් එන්න තියෙන හේතු ආවහම හිතට දුක දැනෙන නිසා ඒවා නොයෙන්නට අපට ක්‍රමයක් භාවිතා කළ හැකි. බුලත් පිට කකා ඉන්නකොටත් හිතට එන කාරණා මගහැරෙනවා. දුම්පානයක් කර කර ඉන්නකොටත් හිතට කාරණා මගහැරෙනවා. ඔසෝමි ගණමි තබින් කීකියා ඉන්නකොටත් බුල කාරණා මගහැරෙනවා. පටවිය ආදී කසිනයක් ආරම්මණයක් ගත්තත් එන්න තියෙන කාරණා මගහැරෙනවා. ඔබට තේරෙනවද? මේ හැම එකක්ම අපේ යටිසිතේ තියෙන දුකට හේතු මතුවෙන්න තියෙන පාරවල් වහන මගහැරීමේ ක්‍රම බව. තිලෝකර බුදු පියාණන් වහන්සේ මගහැරීමේ ක්‍රම පිළිගත්තේ නැහැ. මුහුණ දෙන්න උගන්වනවා. සතුරාට මුහුණ දී සතුරා පරාජය කරන්න කෙලෙස් නැමැති සතුරන්ට මගහරින්නට ලැබෙන්නේ පෙන්වන්නේ. නමුත් සාංශාරිකව අපි පුරුදු කරගෙන තිබෙන්නේ හැම විටම ඕනෑම ගැටවලකින් කරදරයකින් මගහරින්න. මොකද ඒක හිතට ආපුවම දුකක්, හිතට එන්නේ නැත්තම් දුකක් නෑ. ඒක හිතට එන්නේ නැති වෙන්න ක්‍රමයක් හදා ගන්නවා. දැන් ඔය හදිසි වේදනාවක් එනවා කියලා කියන්නකො. ඉතින් වේදනාවට වේදනානාශකයක් දුපුවම අර එක ක්‍රමයක්, එක දෙයක්, එක හේතුවක් අඩු කරපුවම වේදනාව නැදෙනිය යනවා. අන්න ඒ වගේ ඒ හේතු එකතු වෙන්නේ නැතුවම වේදනාව නැතුව යනවා. නමුත් ඒක වෙනත් ක්‍රමයකින් මගහැරියාට ඒක මගහැරීමක් විනා හේතුෙන් නිදහස් වීමක් වන්නේ නැහැ. ඒ නිසා ධර්මයේ තේරුම් ගන්න නැති සමාජයේ මෙබඳු දේවල් පරිහරණය කරමින් මින් මගහැරලා ඉන්න උත්සාහ කරනවා. නමුත් මතක තියාගන්න ඒ හැම එකක්ම ආපහු ආයතනයක් බවට පත් වෙනවා. යම් දෙයක් නැවත නැවත වැඩුවොත් එහෙම ඒක ආයතනයක් වෙනවා. දැන් ඔය රූපී ධානය අරූපී ධානය සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ අදාරලා තින්නේ මහා තිත්ත ආයතන කියලා. මතක තියාගන්න. ආයතනයක් කියන්නේ හදාගත් එකක්. සැබෑ එකක් නෙවෙයි. ආයතනයක් නම් ඒක නිට්ටයයි ඒක නිට්ට දෙයක් වශයෙන් ගත්තට ඒක නැති වෙන දෙයක්. එතන ඉන්න බෑ. දැන් ඔය තිත්ත කියන වචනේ ගන්න තිත්ත කියන්නේ සිංහලින් තිත්ත නෙමෙයි මෙතන තෘප්තිය කියන එක. දැන් බුදුරජාණන් වහන්සේ අවුරුදු 35 දී පත්ුනේ තෘප්තියට. මහා තෘප්තිය. හැබැයි ඒක ආයතනයක් නෙමෙයි. නිර්වාණ තෘෂ්ණාව නැති තැන. එතකොට උන්වහන්සේ හැම විටම ජීවිතයේ ඉන්නේ තෘප්තියක් තුළ. බැන්නත් ප්‍රශංසා කළත්, නිඳා කළත්, ලෝක ධර්මයේ මොනවා සිදුනත් උන්වහන්සේගේ තෘප්තියට පහර දෙන්නේ මොනවටවත් බෑ. මේ තෘප්තිය හොයාගෙන යන්න නම් මේ තෘප්තිය වහන කාරණා සියල්ල සිතෙන් ඉවර කරනවා විනා වෙනත් උපක්‍රමයකින් තෘප්තිය ආයතනයක් බවට පත් කළ ගත්තාම ඒක කෙටි කාලීනයි. මම මේ ගැඹුරු දෙයක් කියන්නේ. එතකොට ඔබට අර තෘප්තියේ තියෙන සැනසීමම ලැබේවි. හැබැයි ඒක දවසකට දෙකකට කල්පයකට වෙන්න පුළුවන්. ඒක සංසිඳිලා නෙමෙයි හදාගත්ත ආයතනයක්. ඒකයි ඒකට තිත් ආයතන කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාහරනවා එහෙම නෙමෙයි. ඔබ අංග සම්පූර්ණ තෘප්තියට පත්වන්න. ඒ සඳහා ඔබේ තෘප්තිය වසා තිබෙන්නා වූ අනුසය ධර්මයන් විනාශ කොට දමන්න නීවරණ පහය. නීවරණ කියලා කොටසක් තියෙනවානේ. නීවරණ කියන වචනේ ගන්න. ආවරණ නීවරණෝ. වසාදමන වෙමින් නීවරණ කියලා දාපුවා. නිර්වාණේ වසාදමන වෙමින් නීවරණ කියනවා. එතකොට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා වෙන දේවල් ඔබේ හිතට ආපුවම ඒ පැමිනීම තුලින් වැසී තිබෙන්නේ නිවීම නම් ඒවා එන්නේ නැති විදිහට නිමාවු විට ඔබ ළඟ පවතින්නේ නිවීම නොවේද? නිවීම නැති එකක් නෙවෙයි හැමදාමත් තියෙන දෙයක්. ඔබ කරන්න තියෙන ඔබේ නිවීම වසාගෙන මේ වැරදි කිරීම නිසා. ඔබේ වැසෙන ධර්මයන් ඉවත් කර දමන්න. එතකොට නිවීම හැමදාම පවතිවි. දැන් එතකොට එහෙමනම් මේ සති කියන්නේ කුමක්ද? අන්න එතකොට සති කියන එකේ තේරුම සියලුම සංස්කාරයන් නිත්‍යසුඛාත්ම සංකල්පයට ඔබ සතිය වැඩුවේ එතකොට ඒක සම්මා සතියක් නෑ. අකුසල චෛසික වලට සති කියලා එකක් පෙන්වන්නේ නෑනේ. නමුත් කුසල චෛසික වලට පෙන්වනවා සද්දා සති කියලා. සංස්කාරයන් ඔබේ සිතේ තියෙන සංස්කාරයන් මම නොවන බවට, මගේ නොවන බවට, මගේ ආත්මය නොවන බවට, අනිත් දුක්ඛ අනාත්ම බවට මොහොතින් මොහත වැඩෙන්නා වූ සිහියක් තියෙන්න වෙනවා. අන්න එකේ ඉඳලා නැත හොඩියේ ඉඳලා සිහිය වඩන්ට වෙනවා. සතිපට්ඨාන සිහිය පිහිටුවා ගන්න. පංචස්කන්ධෙහි අනාත්මයට සිහිය දියුණු කරගනිමින් මොහොතින් මොහත සතිය සතියෙන් කටයුතු කරන්නේ සතියේදී ඉතුරු වෙන්නේ නැතුව මිය යන්නේ එතකොටයි. ආලෝකයක් කියන්නේ ඒකයි. දැන් මා සමහර තැන්වල පෙන්නනකොට මෙහෙම උදාහරණයක්. නිවසක් තුල අඳුරු මුල්ලක් තියෙනවා කියලා හිතන්න. ඉතින් අඳුරු මුල්ලේ මකුළු දැල් එහෙම තියෙනවා අපිට පේන්නේ නැහැ. නමුත් ආලෝකයක් එල්ලකොළ සූර්යාලෝකයේ වැනි මකුළු දැල් පේන්න ගන්නවා නේද? සතිය නැති මනුස්සයට මේ තමන්ගේ මම වගේ සංකල්පයේ දුර්වලකම පේන්නේ නැහැ. සතිය නැමැති ආලෝකයේ ඉදිරිපත් කරපුවාම එතන පේනවා එනවා මම දැක්කොත් මට හැංගෙන්න ඉඩ නැහැ මම මියනවා. ඒකට තමයි අනිත්‍ය කියලා කියන්නේ. සති සම්බොජ්ජංගය ආන්න. දැන් මේ කම්මක්ඛය සංවත්තති කියන එක ඊට කොටස පෙන්නන්නේ දැන් එතනින් එහාටයි අනිත් දුක්ඛානාත්ම තේරුණාම පිළිගත්තාම තමයි බොජ්ජංග වැඩෙන්නේ. එතකල් සංසාරේ වඩලා තියෙන බොජ්ජංග නෙමේ කාමාංග. නැත්නම් බවාංග. බොජ්ජංග වැඩෙන්න වෙනවා. සති. සතිය ප්‍රධාන වෙනකොට සති ඉන්ද්‍රිය කියනවා, සතිය බලවත් වෙනකොට සති බල කියනවා, සතිය බොජ්ජංග වෙනකොට සති සම්බොජ්ජංගය කියනවා, සතිය යහපත් වෙනකොට සම්මා සති කියලා තියෙනවා. බලන්න සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල කොච්චර තියෙනවද කියලා මේ වචනේ. තේරුම් ගත්තාම ඇරුණාම පාඩම් කරගත්තට හරි සතිය කියන්නේ ඔසෝමි ගණමිතනට තියෙන සිහියක් හරි කියලා ගත්තට වැඩින්නාවු සතියක් නැහැ. නොපවතින බවට සිහිය, මම නොවන බවට සිහිය, මගේ නොවන බවට සිහිය, මගේ ආත්මය නොවන බවට සිහිය, ස්කන්ධ පංචකයෙන් පංචකයට වඩන්න ඕන. අන්න එතකොට තමයි කෙනෙක් සති සම්බොජ්ජංගේ වඩනවා කියලා කියන්නේ. අන්න මේ සති සම්බොජ්ජංගේදී මොකද වෙන්නේ? කම්මක්ඛයා සංවත්තති. අර කර්ම රැස් වෙන හේතුව ඉතුරු නොවි ඉවර වෙනවා. කන්න කර්මවල හරි සුඛ කර්මවල හරි කන්න සුඛ කර්මවල හරි ආපුවාම ඒ මොහොතේදී දැක්කම යලි අනාගතයට නොතියා ඉවර වෙනවා. මේ අනාගතයට නොතියා නිම කරන ක්‍රමය තමයි කර්මක්ෂය කිරීම කියලා කියන්නේ, නැත්නම් අනුලෝම පටිච්චසමුප්පාදය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වනේ පටිච්චසමුප්පාදය දැකලා කියලාද කියන්නේ? අනුලෝම නේ වචනේ වැරදුනා, පටිලෝම. අනුලෝම පටිච්චසමුප්පාදය උන්වහන්සේ දැක්කා. සත්‍යය සසරේ අර අතීතයෙන් අරන් වර්තමානයට විඳලා ඉදිරියට තියෙන හැටි. උන්වහන්සේ තේරුම් ගත්ත පටිලෝම පටිච්චසමුප්පාදය. අතීතයෙන් ගනිමු, වර්තමානයට රැවටෙන්නේ නැතුව එහෙම අනාගතයට නොතියා ඉවර කරමු. අන්න එතෙන්ට වැඩෙන සිහිය තමයි සති සම්බොජ්ජංගය කියලා කියන්නේ. මේ සති සම්බොජ්ජංගයට අනතුරුව තියෙනවා ධම්ම විචය. දැන් ඉතින් ඔබේ සිතට එන දේවල් වල තමයි ධම්ම කියන්නේ. කුසල ධර්ම, අකුසල ධර්ම කියයි, හරි ධර්ම, වැරදි ධර්ම කියයි, විවිධ ධම්ම. ඒ ධර්මයන්දී ඔබ කල්පනා කරන්න, ඒවට ඉඩ දීලා සැඟවෙන්න ආරිනවද? ආයත් හේතු ඉතුරු කරනවද? ඒවා කන්න සුඛ කර්ම බවට පත් කරනවද? එහෙනම් ධම්මවිචය සම්බොජ්ජංගයක් ඔබ ළඟ නැහැ. ඒ ධර්ම සබ්බේ ධම්මා අනත්තාති. එකම ධර්මයක්වත් මම නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි, මොකක්වත් අල්ලගන්න විදිහක් නැහැ. දැන් සාමාන්‍ය පුද්ගලයා පුංචි දේ අතහැර ලොකු දේ අල්ලගන්න මේ සසර ගමනේ පුරුදු වෙලා තියෙන්නේ. නමුත් මෙතනදී මොනවවත්ම තේරුම් ගත්ත පුද්ගලයාට මොනව අල්ලගත්තත් තණ්හානුසේ රැස් වෙනවා, මොනව අල්ලගත්තත් සසරේ රැඳෙනවා. ඒ නිසා සක්විති රජකම පවා, එමත් නැත්නම් ඊට යා පැත්තට ගියාපම රූපී අරූපී බඹතලවල තියෙන ධාන පවා අල්ලන්න දෙයක් නැති බව ධර්මයේ තේරුම් ගත්ත කෙනාට නේ අහුවෙන්නේ. ඔහු අල්ලගන්නේ. වැරදි පාර ගිය කෙනා මේ මහ ලොකු දේවල් විදිහට අල්ලගන්න ලබනවා. දැන් මේ සඳහා ඔබට ඔබේ වීරිය තිබෙන නිත්‍යසුඛාත්ම සංකල්පයේ කර්ම රැස් කරන්න. ඒකට වීරිය සම්බොජ්ජංගය කියන්නේ. දැන් ඔබට තියෙන්න වෙනවා මේ සඳහා උත්සාහයක් වීරියක් නිරන්තරයෙන් සැඟවෙන්න නොදීවර කරන්න. මෙසේ මේ සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ෂා කියලා හතක් පෙන්වනු ලබනවා. එතකොට වීරිය තුලින් ඔබට ඇති වෙනවා කර්මක්ෂය වෙනකොට ප්‍රීතියක්, ඒක වේදිත ප්‍රීතියක් වෙන්නේ. එතකොට එතන අර දැවිල හේතු නැති වෙනකොට ඔබේ සිතේ ඇති වෙනවා සංසිධීමක් පස්සද්ධි කියලා කියනවා. එතන ඊට පස්සේ ඇති වෙනවා මේ මොහොතේදීම ඒකාග්‍ර බවක් මම කියන මුලාව නැතුවම ඒකට කියනවා සමාධි කියලා. හදාගන්න සමාධියක් නෙමෙයි. මහණෙනි සමාධිය වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා දාලේ හදාගත් සමාධියක් වඩන්න කියන එක නෙමෙයි. ඔය මම මූලික කොට නොගත්තා වූ සංසුන් තැනක් තියෙනවා, ඒක දිනු කරන්න කියන එක නැවත නැවත. එතකොට අවසන් තත්ත්වයන්ට එනකොට අර අටලෝ දහමේ හෝ මේ මොන අල්ලගත් ඕනෑම කාරණයකදී මම කියන මුලාවත් සමග ඇලීමක් ගැටීමක් නැතිවෙත තියෙනවා විදර්ශනා. අටලෝ දහමේ හෝ මේ මොන අල්ලගත් ඕනෑම කාරණයකදී මම කියන මුලාවත් සමග ඇලීමක් ගැටීමක් නැතිවෙත තියෙනවා විදර්ශනා උපේක්ෂාව. එහෙදි ගැටෙන්න දෙයක් නැහැ. එතකොට ලෝක සිදුවීම් සිදුවේවි Tamante වනිසා ගැටුමක් ඇතිවන්නේ නැහැ. එතකොට ඒ සිදුවීමේදී උපේක්ෂාවේදී ස්කන්ධ පහ උපදිනවා, මේ යනවා ආපහු හේතු ඉතුරු වෙන්නේ නැතුව. මේතේ නැවත නැවත මේ බොජ්ජංග වැඩිම තුල තමයි, වැඩිම තුලින් තමයි කර්ම රැස්වීම වෙනුවට කර්ම ශේයීම සිදුවන්නේ. මේක විස්තර කළේ නැහැ මම, විස්තර කරන්න අවශ්‍යත් නැහැ. ඔබ පළවෙනියෙන් පටන් ගන්න, තේරුම් අරගෙන පටන් ගත්තාම ඊට පස්සේ බොජ්ජංග වැඩේවි. මේ අපේ ධර්මදේශනා අහලා සාදු කියලා යන්න හරි, එහෙම නැත්තම් මේ පින් සිදු වෙන හරි මේ මට්ටමට පහළ ලහට දාන්න එපා. අප ධර්මයේ තේරුම් අරගන්නවා, අපි ධර්මයේ පිළිබඳ හැසිරීමක් තියෙනවා, අපි මේ ක්‍රියාව අනුගමනය කරන ලබනවා. අපි ඔබට බණ කියන්නේ මේ ධර්මයේ ශ්‍රවණය කර ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ ඕනෑම තැනක සිටමින් මේ කම්මක්ඛයා සංවත්තති නම් වූ මාර්ගයට එන්න. ඒ තමයි බුදු සසුන බබලවන ක්‍රමය. ඒ තමයි බුදුරජාණන් වහන්සේලට නිර්දේශ කළ දේ. කර්ම රැස් කරන එක බෞද්ධ වහන්සේ හිටියත් නැත්නම් කෙනෙකුට කරන්න පුළුවන්. මේ බුදු සමයේ යථා ස්වභාවය, ගැඹුරු ස්වභාවය එළියට ගත්තම කර්මක්ෂය කරන මිනිස්සු අතින් සමාජයට සිදුවෙන හානි අවම වෙනවා. කිසිවිටකත් හානි කරන්නේ නැහැ. ඒ එබඳු මිනිසුන් නිසා තමයි රටක් ධර්මදීපයක් බවට පත් වෙන්නේ. ආත්මාර්ථයේ මූලික කොට රත් මිනිස්සු එළියෙන් හෝ හඳුරින් රහසින් හෝ සසතර සමාජයට අයහපතක් කරන ලබන්නේ. මේ අයහපතෙන් මිදීමේ මඟ මේක තුළ තියෙන්නේ. නිකම්ම ආත්මාර්ථකාමී නිවනක් ලබා ගැනීම නෙවෙයි ඒක තියෙන්නේ. ඒකේ පවතින්නේ තමා පිරිසුදු වීම තුළ සමාජයට යහපතක් කරනවා, කිසි විටක සමාජයට අයහපතක් සිදු වෙන්නේ නැහැ. ඒ තමයි ධර්මය තුළින් මිනිසුන් හැදෙන ක්‍රමය. වචන දෙකක් මතක් කරන්නම් මම. රජය පින්තව විපාක විශ්වාස නොකරන, නීති විශ්වාස නොකරන අය පාලනය කරන්න දැඩි දනුවම් පැමිණිය යුතුයි. ඒක බුදුරජාණන් වහන්සේ අදාළ සූත්‍ර දේශනාවල පවතින කරුණක්. දෙවෙනි කොටස පින්තව විපාක විශ්වාස කරගෙන පව් නොකර පුණ්‍ය කර්මයන් මගින් සංවර වේ යුතුයි. බහුතරයක් මෙතන සිටින්ට වෙනවා. තව කොටසක් යනවා අනිත් දුක්ඛනාත්මය තේරුම් ගත්තන් පස්සේ අනිත්‍ය දුක්ඛනාත්මය anu ධර්ම විනයයි. ධර්ම විනයට ඉක්මන්නේ අපායට බය, පරලෝකට බය, රජයට බය නෙවෙයි. සසරගත දුකට බයි. මෙන්න මේ ක්‍රමයට ආපුවම ඔවුන් අර රටේ පවතින නීතියත් ආරක්ෂා කරනවා, අර පවුපින් නීතියත් ආරක්ෂා කරන ලබනවා. මේ සංවරයේදී තමා සංවර වෙන්නේ කාටවත් බය නෙවෙයි. තේරුම් ගන්න. මේ සංවරයට එන්නට පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ වදාළ වෙන කිසිදු පාලනයක්, ශික්ෂාපදයක් අවශ්‍ය වෙන්නේ නැහැ. සියල්ල මේක තුල එකක් රැකීමෙන් සියල්ල රැකෙන තැනට එන්න පුළුවන් වෙනවා. මෙන්න මේ ධර්මතාවයන් නැවත නැවත ශ්‍රවණය කොට තේරුම් අරගන්න. තේරුම් ගත්තයින් පසු ඔබට ඔබ යායුත්තේ කර්ම රැස් කරන මාර්ගයේද කර්මශය කරන මාර්ගයේද යන්න ඔබට තීරණය කරන්න පුළුවන් වේවි. අප ඔබට යෝජනා කරන්නේ ධර්මයේ වැටහෙනවා නම් මේ කම්මක්ඛයා සංඅත්තති මාර්ගයේ යන්න විපාකවලින් සදහටම ගැලවෙන්න. එතකොට කවදත් තිබුණ කවදත් නැති වෙන්නේ නැති ওই නිවුන සැනසුණු ස්වභාවය එකයිකට සදාකාලික කියලා කියන්නේ. ඒක මට අයිති පෞද්ගලික දෙයක් නෙමෙයි. ඔබට ඒ බුදුන් වහන්සේ හමු වෙනු ඇති. එසේ කර ගැනීම සඳහා ඔබට මේ ධර්මානුශාසනාවද උපයෝගී වේවා කියන සුභාශිංසනේ ප්‍රාර්ථනා කරමින් මෙතකින් ධර්මානුශාසනාව අවසන් කරන ලබනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. යැයි ගුවන් විදුලි ඔස්සේ මෙතික් වේලා මෙම ධර්ම දේශනාවට සමන් දුන් ඔබ සෑම සිළු දෙනා ධර්ම දේශනාවේ ආශිර්වාද බලෙන් නිරොග් නිරෝගී සුවය ලැබී මෙලොවදීම සිත් නිවි සැනසෙන්නට හේතු වාසනා වේවා. VIP ගුවන් විදුලිය ප්‍රාර්ථනා කරයි. දිනපතා මෙම ධර්ම දේශනාවට සමන් දුන් ප්‍රඥාව අවදි කර ජීවිතය යහපත් කර ගන්නා